ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අජිත් මුණසිංහ මහත්මයා මාල්කිනවනා මහත්මිය ශාමින්නවනා එමෑණියන් ඇතුළු මේ පින්තුන් අදත් විහාරස්ථානයේ පැමිණිලා බුද්ධ ධම්ම සංඝ කෙන පෙරවණ අසුර කරමින් ඔබේ ජීවිතයට කුසල් දහම් සිදු කරන මේ අවස්ථාවේදී අප බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳව සිහිපත් කරලා බුද්ධ ඝනසති භාවනා වඩලා ඒ ඇති කර ගන්නා වූ පුණ්‍ය ඵලය අප හැම දෙනාගේම ජීවිතවලට ආශිර්වාදය සලසා ගන්නට ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගුණයන්ගේ ආනිභාවයෙන් ලෝවැස සත්‍යෝ සුවපත්ත්වා කියන බුදුගුණ මෛත්‍රිය දිනු කරමින් ලෝක සත්‍යයන්ට ආශිර්වාද කරලා ඒ ආශිර්වාදයෙන් අපේ ජීවිතවලටත් ආශිර්වාදයේ ආලෝකය ලබා ගන්නට බුදුගුණ මෛත්‍රී භාවනා වඩනටයි අප දැන් මේ සෝදානම් වන්නේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අප කිසියම් පූජාවක් සිදු කරනා නම් ඒක මේ ලෝකයේ පුද්ගලිකව යම් කෙනෙකුට පූජා කරන ඉහළම පූජා බවට පත් වෙනවා. ඒ වගේම උන්වහන්සේගේ ගුණ අප සිහිපත් කරනකොට සිහිපත් කරමින් අප බුදුහාඳුරු වෙනුවෙන් යමක් පූජා කරනකොට එක එකාතකින් බුද්ධ පූජාවක් විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් ඒක බුද්ධ ඝනසති භාවනාවක් බවට පත් වෙනවා. අපේ හිතේ තියෙන අකුසල විතරක දුරු කරලා හිත පිරිසුදු කරගන්නටත් හිත සමාධිමත් කරගන්නටත් කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කරගන්නටත් අපට මේ බුදුගුණ මෛත්‍රිය නැත්තම් බුදුගුණ භාවනාව ආශිර්වාදයක් වෙනවා. අපේ අතීතයේ පටන්ම අපේ බෞද්ධ සාහිත්‍යය තුළ විශේෂයෙන් ශ්‍රී ලාංකික බෞද්ධයන් තුළ මේ බුදුගුණ භාවනාව බුදුගුණ අනුගිය සිහිය බුදුහාඳුරගේ ගුණ සිහිපත් කිරීම නිරතුරුව සිදු කළා. දරුවෙක් මව කුසට පිළිසඳ ගත්ත මොහොතේ ඉඳන්ම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරමින් ආශිර්වාදය ලබා ගත්තා. ඒ වගේම මේ දරුවා මේ ලෝකෙට බිහි වුණු හැම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් ජීවිතයට ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි ජීවිතයේ හැම වැදගත් අවස්ථාවකදීම ආශිර්වාදයේ ලබා ගැනීමෙන් නිරොග් නිරෝගී සම්පත්තියේ චිරජීවනයේ ලබන්නට බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් ජීවිතයට ආලෝකයක් වුණා. ඒ විතරක් නෙවෙයි තමා කිසියම් වෘත්තියක් කරනවා නම් ග්‍රන්ථයක් රචනා කරනවා නම් කලා නිර්මාණයක් ඉදිරිපත් කරනවා නම් ඒ හැම වෙලාවකදීමත් බුදුගුණ සිහිපත් කරලා ඒ කටයුතු සිදු කළේ. ශ්‍රී ලාංකික බෞද්ධයන් තුළ එක්තරා ප්‍රකාශයක් තියෙනවා. ඒ තමයි බුදුගුණ මුත්තේ පුල් මෙත් බහා බුත් මුත්සිත නොවේවා කෙනෙක් හිදු පරවැඩ මුත්පියෝමා කියලා. මේ පාඨයේ සිංහල භාෂාවෙන් මේ තියෙන්නේ. අතීත සිමිත්ත පුරාණ සිංහල භාෂාවෙන් තියෙන්නේ. බුදුගුණ මුත්තේ පුල් මං කතා කරනවා නම් වචනයක් කතා කරනවා නම් බුදුගුණ හැර වෙනත් වචනයක් නොවේවා. මෙත් බහා බුත් මුත්සිත මට සිතක් පහළ වෙනවා නම් ඒ මෛත්‍රී සිතුවිල්ලෙන් බැහැර වූ වෙනස් සිතුවිල්ලක් නොවේවා. ඒ වගේම නොවේවා කෙනෙක් හිදු පරවැඩ මුත්පියෝමා. තමන්ගේ දෑතින් ශරීරය මෙහෙවල වැඩක් කරනවා නම් ඒක අන් අයට යහපත පිණිස නැත්නම් අන් අයගේ ප්‍රයෝජනය සඳහා හේතු වන දෙයක් වේවා කියන ප්‍රාර්ථනාවයි අපේ අතීත බෞද්ධ සංස්කෘතියෙහි ශ්‍රී ලාංකික සලකුණ බවට පත්වුණේ. එනිසා සිතනවා නම් මෛත්‍රිය, කතා කරනවා නම් බුදුගුණ, දෙයක් කරනවා නම් ඒක අන් අයට උපකාර වෙන පිණිසක් දෙය කියන ආකල්පය අපේ තිබුණේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයේ පහළ වෙච්ච මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් ඉහළටම සිත දිනු කරපු උත්තමයන් වහන්සේ. ඒ වගේම මේ ලෝකයේ යම්සා කුසල දහම් තියෙනවා නම්, දාන ආදී පාරමිතා ධර්ම තියෙනවා නම්, සීලාදී ගුණ දහම් තියෙනවා නම් ඒ සියල්ලක්ම උපරිම මට්ටමට සාමාන්‍ය පාරමිතා මට්ටමට උපපාරමිතා මට්ටමින් ශරීර කොටස් දන් දෙමින් සහ පරමත්ත පාරමිතා විදියට මුළු ජීවිත පරිත්‍යාගයනොත් ඒ දාන ආදී පාරමිතා පුරපු උත්තමයන් වහන්සේ. ඒ උන්වහන්සේගේ තුල තිබුණු සියලුම ගුණාංග ඒ බුදුගුණ කොටස් 9කට බෙදලා නවරහදී බුදුගුණ විදියට ත්‍රිපිටකය තුල විස්තර වෙනවා. අරහං ආදී නව ගුණ අපි එකිනෙක සිහිපත් කරමින් ඒ බුදුගුණී ආශිර්වාදයෙන් මුළු ලෝකයාට අපි සෙත්පත්මු. ඒ බුදුගුණ මෛත්‍රිය තුළින් ජනිත කරගන්නා වූ ඒ පුණ්‍ය ශක්තිය අපේ ජීවිතවලටත් ආලෝකයක් ආශිර්වාදයක් පිණිස හේතු වාසනා වේවා කියන පැතුමෙන් අපි මේ විදියට බුදුගුණ මෛත්‍රිය සජ්ජහනා කරමු. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්දේ සන්තා භවන්තු සුඛිතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං සම්බුදු ගුණ තේජසින් ලෝවැස්සේ සියලු සත්‍යෝ සෝපත්ත්වා ශාන්ත සුවේතපත්ත්වා. භගවතු සම්මා සම්බුද්ද ගුණතේජේන සම්වේ සන්තං භවන්තු සුඛිතන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. භගවතු විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තං භවන්තු සුඛිතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති විඤ්ඤාචරණ සම්පන්න සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ සුවපත්ත්වා ශාන්ත සුවේතපත්ත්වා. භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තං භවන්තු සුඛිතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සුගත සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්ත්වා ශාන්ත සුවේතපත්ත්වා. භගවතු ලෝකවිදෝ බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තං භවන්තු සුඛිතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ලෝකවිදෝ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්ත්වා ශාන්ත සුවේතපත්ත්වා. භගවතු අනුන්තර පුරේස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තං භවන්තු සුඛිතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්ම සාරති සම්බුදු ගුණ තේජසින් ලෝවැස්සේ සියලු සත්වයෝ සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා භගවතු සන්තාදේව මනුල්සානම් බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සත්තා දේව මනුස්සානම් සම්බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වයෝ සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා භගවතු බුද්ද බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා සම්මාසම්බුදුරජාණන් වහන්සේ තුල පැවති බුද්ධ බුදු ගුණ බලයෙන් ලෝවැස්සේ සියලු සත්වයෝ සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා භගවතු භගවා බුද්ද ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති භගවා සම්බුදු ගුණ තේජසින් ලෝවැස්සේ සියලු සත්වයෝ සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනන්ත සම්බුදු ගුණ තේජසින් ලෝවැස්සේ සියලු සත්වයෝ සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා දුක්ඛම් පන්තාච නින්දුක්ඛං බයං පන්තාච නිබ්බයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත්